ධර්මානුශාසනාව කරුණාපින්දුනි මෙම ධර්මදේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්මමාහිමිපාණන් වහන්සේ විසිනි. වර්ණයක් නිසා ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආධ්‍යාත්මික වර්ණයක් බාහිර ශරීරවල අට්ටික සංඥාව උපදවාගෙන ඉහි හෝදාද සුදු පාට අරමුණු කොටගෙන හෝදාද කස නිමිත්ත පහළ කරගෙන එයින් රූපාලක ධනක දෘෂ්ටි තුළ එයින්ව තින්නේ බ්‍රහ්ම විහාර ධ්‍යාන 528 බැගින් උපදවනවා. එවාගේම වර්ණ කසල සියල්ල නීල කසල, තීත කසල, ලෝහ කසල, දැන් රෝදාත් කසල කියේ උනේ සියල්ල. රූප කසල සියල්ල සම්පූර්ණ කරනවා. තවත් සම්සිලං යෝගාවචරයාගේ ශක්තිය ඇතෙන අරූප ධ්‍යාන හතරක් සිදුවේ. මේ විදිහට අර්පණා කර්මස්ථාන සියල්ල සම්පූර්ණ කරන යෝගාවචරයා ධ්‍යානුසතිය මරණානුස්සතියත් උපකාර වශයෙන් වැඩේ. ඊළඟට අම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, කාගානුස්සති, දේවතානුස්සති සහ සමානුස්සති කියන මේවා සමාගයේ මනාපයට වඩන්න පුළුවන්. ඒකෝද සම 40 කර්මස්ථාන තුළින් අර්පණා කර්මස්ථාන 30ක්, උපචාර කර්මස්ථාන 8ක් 10ක් සම්පූර්ණ කරන්න පුළුවන්. ඉන්නසින්නේ ඊළඟට කැමතිනම් ආහාරයේ ප්‍රතිකූල සංඥාවක් පුරුදු කරලා මහාතු මනසකාරයේ හැරෙනවා. අවසානයේ හැරෙන්නේ මහාතු මනසකාරයේයි මක්නිසාද විකාශනාවට ආදතෝන ලෙසයි. සතර ධාතුන්ගේ ලක්ෂණ අරුමුණු කොටගෙන ධාතු කර්මස්ථානයේ වඩා අනුකෙලි වෙලින් අර රූප පරිග්‍රහ නාම පරිග්‍රහ ආදි වශයෙන් දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ කරන්න ඉදිරිපත් වෙනවා. ඉන්හාර්ධිකින් විදර්ශනා භාවනා මාර්ග ඉදිරියට යා ගන්න ක්‍රම සලස්සන. ඉතින් මේ පවස්වාගෙන යන භාවනා මනසිකාරයේ මුල තමයි ආනාපාන සතිය. මේක ගැන තවමත් පැහැදිලි උපදේශ දේශනා කරන අපේ ආශ්‍රයාදෝ ස්වාමීන් වහන්සේ දෙත කාර්තිය ශ්‍රී ලංකාවට වැඩිනවා. මාස වැඩිවම මේ පිළිබඳව වඩාත් අපට කරුණු තේරුම් ගන්න අවකාශ ලැබෙනවා. ඒක දැන් මෙතෙන්දී අපි සලකන්නට ඕන මේ සූත්‍ර පාඩයේ සඳහන් වන බුද්ධ අනුශාසනා. කායානුශාසනා සතිපට්ඨාන 14ක් කියනවා. එන් පළමුවෙන් ආනාපාන සතියයි. ඒ කෙසේ වඩන්නේ දෙන්නේ මේ සූත්‍ර පාඩයේ දේශනා කළා. ආරණ්‍ය මුත්‍රමූල ශූන්‍යාගාරයේ සිය විවේකස්ථාන තුනක් දේශනා කරලා තියෙනවා. ඒ විවේකස්ථාන තුන අර දස කලිබෝධයන්ගෙන් තොර වූ තුනක් ස්ථාන වෙන්න ඕනේ. ඒක ආවාස කලිබෝධ කියනවනි. අසක්කාය ආවාස 18ක් ඒ වගේම තොර වූ කෙනක් වෙන්න ඕන මේ ආරණ්‍ය හෝ රුක්මූල හෝ ශූන්‍යාගාර හෝ. එතකොට ඒ සමාර සුදුසු විස්ථානයක් හොරාගෙන විසිවිදති පල්ලංකම් ආභුජිත්වා උදුන් කායම් පරිධාය ඒ කියන්නේ පද්මාසනයේ පූර්ව බද්ධාසනයේ නැදගෙන කුඩු කය කෙලින් සබාගෙන ආදි වෙන පරිමුඛං සතුන් මුපත්ත පෙද්වා කර්මස්ථාන නිමිත්තට සිහිය මනාව තීව්‍රවල මේ මූලික ප්‍රචාර විද්‍යයි. ආනාපාන සතියෙන් ආනුසුදවන්නට මේ විදිහට විවේක පරිසරයක් සහ ඉරියව්වක් අවශ්‍යයි. ඉදුම් කායම් පරිදායි සිනමේ වචනෙන් උගන්වා වදාලේ අපේ ශරීරයේහි හිත කොඳු ඇට තේලි 18ක් විතර මේවා එකින් එක උණුකොරු දෙලක් වාගේ ඉරුදී තිබුණ බොහෝ වේලාවක් වාඩි වී ඉඳ පුළුවන්. ආනාපාන සතිය වැඩිමේදී සිංහල ගයින් උණුකක වඩා එක ඉරියව්ව පවත්වන්න ඕනේ චිත්ත සමාධිය වඩා සහවුරු කරගන්න. ඒකට සිංහල ගයින් පැය 3ක් 3හමාරක් දෙනකොට ඉතින් ඒ කාලය තුළ අපට වේදනාවක් ඇති වෙන්න තියෙනවා. අපේ ශරීරයේ ඉස්තරහත හෝ ඇලේට හෝ නැමිලා තියෙනවා නම් පොඳු ඇට තෙල නැමීම නිසා පොඳු ඇට තෙලේ තියෙනම යුණු සියක් දැතිලෙනි කටු දෙපැත්තේ ඒවා මාංශ පේශුල දෙලකීමින් වේදනාවක් එනවා. වැඩි වෙනින් බැරි වෙනවා. ඒකයි මේ ඇදෙනු ඉරිකුව වාඩි වීම අවශ්‍ය වන. වේදනාවක් නැතුව තමයි වැඩිමනාවක් ඉරියව්ව නොසෙඟී සබා ගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මේ ආස්වාස ප්‍රස්වාස අරමුණ සියුම් දෙයක්. දැන් වෙනත් අරමුණු භාවනාවට ගන්නකොට භාවනාව යෙදෙන තේදෙනක අරමුණ වැඩි වැඩියෙන් පැහැදිලි වෙනවා. ආනාපාන සති කර්මස්ථාන අරමුණු නෙමෙයි එනේ කරන්න කරන්න සියුම් වෙනවා. එනිසා සියුම් වූ දුෂ්ම රැල්ල දෙතකොන්ද ඇදෙනම් ඉරියවය ඇදෙනම් සමහරට නොදැනිය නාසිකාග නොදැනිය. එනිසා උඩුකායක් දෙල්ලක් හොඳවට දෙලින් කියනකොට නාසිකාග හොඳවට සියුම් වූ දුෂ්ම රැල්ල දැනගන්න පුළුවන්. එනිසා උඩුකාය කෙයින් සභාගම වාගේ වීමත් අවශ්‍ය වෙනවා. පරිමුඛං සතිං මුක්ඛත්ත පෙත්වා කියලා තැන එතන සිත් පිළිපවා ගන්න ඕන තැනක් තියෙනවා. ඒ පරිමුඛං සතිං මුක්ඛත්ත පෙත්වා අරමුණට අභිමුඛව. අරමුණට අභිමුඛව කියන්නේ දැන් අපේ ශරීරයේහි යක්ඛී සාකාරය නම් තැන් තැන් වල කොටස් බලන් දෙනවා. ඒ වගේම කසල භාවනා කරනකොට ඒ කසල නිමිති ශරීරයෙන් පිටස්තරව බලන් දෙනවා. අසුබනිමිති ශරීරයෙන් පිටස්තරව බලන්න තියෙන්නේ. වාගේම බ්‍රහ්ම විහාරයේ පගන්න සත්‍ය ප්‍රඥාප්තිය තමන්ගෙන් පිටස්තර දේවා. නමුත් මේ ආස්වාස් ප්‍රස්වාස දෙක නාසිකාග මුදවට තියෙන දෙයක්. අපේ ජීවයේ මුදසමයි හිත වැඩකම් ඉන්ද්‍රිය ධර්ම පහක්ම තියෙන්නේ. ගක්ඛු සෝත ඝාන ජීවහා කාය පහක්ම තියෙනවා. ඊළඟට හදේ වස්තු විතරයි මේ ප්‍රපෝෂ සම්බන්ධුටි. ඉතුරු තුනේ ජීවයේ යුද පිට වැඩ කරන ඉන්ද්‍රියන් වැඩිම පවත්නා බැවින් අපි යම්ච දෙයක් අරමුණු කිරීමේදී අහින් දක්නවා වගේ තුන අරමුණු කරා. දැන් අපි ඇහ පියාගෙන මෙතන ගුවන් විසෑගෙන. හරියට අහින් බලනවා වගේනේ ගුවන් විසෑගෙන බලන්නේ අපි මතක තියෙනවා. ඒ වගේ. ඒ නිසා මේ ඇහැට බොහොම සමීපයි සිද. ඔය ඉන්ද්‍රිය හයෙන් කියන්නේ පසින්දුරංගෙන් මුල්තන ඇහැට ලැබෙන්නේ ඒකයි. වැඩියෙන් මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණු ගන්න ඇහැට. ඒක නිසා මේ චක්ෂුවට සමීප තැනක් තමයි නාසික අග. නාසික අග ආශ්වාස ප්‍රශ්වාස දෙක හැදෙන්න හොඳින් බලාගන්න විතර ලෙහෙසි. ඒකට සමීපයි. නාසිකා අගපමණක් බැලිය යුතුයි කියන පුරාණාචාර්යයන් වහන්සේලාගේ උපදේශයයි. දීගෝ රස්සෝ ච අස්සාසෝ ප්‍රස්සාසෝ පිච්චතාදිසෝ කක්කාරෝ වන්නා වත්තන්ති නාසිකග්ගේව භික්ඛුවෝ. ඒකාකාරී කියේ විසුදු මාර්ගයේ තියෙන පරිසම්බිදා මාර්ගයේ තියෙන සමන්තුපාසාදීපාවෙන් යන ප්‍රකාරයේ තියෙනවා ගංගත්ත කතාවේ තියෙනවා මේකයි. ඒක තියෙන්නේ මේ යෝගාවචර විශ්වයේ ආස්වාස ප්‍රස්වාස ආරමුණ දීර්ඝ වශයෙන් ප්‍රස්ව වශයෙන් ආස්වාස ප්‍රස්වාස හතර. නාසිකාග්‍රේහි පවතින. ඒ නාසිකාග්‍රේ ව කියන්නේ නාසිකාග්‍රේ වා කියන මේ විපාදයක් දෙකයි. නාසිකාග්‍රේවා මුඛ නිමිත්තේවා. ඒ කියන්නේ උඩුතොල. නාසිකා අග හෝ උඩුතොල හෝ උෂ්මරන්න දැනෙනවා කියන. සමහර කෙනෙකුට නාසිකාග දැනෙන්නේ උඩුතොල දැනෙන. සමහර කෙනෙකුට නාසිකාග පාසින් දැනෙන. ඒකෝට ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙක. නාසිකාගෙන් ඉන්නේ කනසිහිය දීපවා ගැනීමයි පරිමුඛං සති උපත දෙත්වා දින්වදාන. එතකොට මේ මූලික උපචාර විදිහ දේශනා කරනවා ගත භාගයන් වහන්සේ භාවනා කර්මස්ථානයේ නිරපාදා වදා. මොකද සෝ සතෝව අස්සසති සතෝ පස්සසති. මේ මුළු කර්මස්ථානයේ මේ වචන දෙකත් ඇතුළත් වෙනවා. සතෝව අස්සසති සතෝ ඒව අස්සසති. එතන ඒව කියන නිපාතය අස්සසති කියන වචනයට අධ්‍යාහාරය සතෝ ඒව පස්සසති පෙරකරුණු සිහියෙන්න ආශ්වාස කරයි සිහියෙන්න ප්‍රශ්වාස කරයි. මේ සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියන්නේ උපංගාපතන් ආශ්වාස ප්‍රශ්වාස තියෙනවා. නමුත් ඒක සිහියෙන් සිතා බොහෝ දෙනා යෝගාවතරයේ පමණයි සිහි කර යුතු සිහි කරන්නේ. එතකොට සිහියෙන් ආස්වාස කළේ මේ සිහියෙන් ප්‍රස්වාස කළේ වෙයි. ඒ සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කළේ දු ආකාරය අද 16කින් බුදුරජාණන් වහන්සේ විස්තර කරන දෙයන්වල මෙය අද 16කින් කෝරලා තියෙනවා. ඒකෙන් චතුර්ථ ධ්‍යානයේ දක්වා අරහත්ත්වයේ දක්වාම අද 16 සම්බන්ධ ආනපානසති. ඒකට දැන් මෙහිදී බුදුරජාණන් වහන්සේ වදාළේ උපදේශයේ ඒ පද හතරෙන් කෝරලා තියෙන කොහොමද? සෝ ඊගං ආශසන්තෝ දීගං ආශසාමීති පජානාති. ඒකට සිහියෙන් ආස්වාස කරන්නේ කොහොමද? ඉක් වේලාවක් වැඩි වේලාවක් හුස්ම ගන්නව නම් ඒ වැඩි වේලාවක් හුස්ම ගැනීම නුවණින් සිහියෙන් ගතිය. මේ පජානාති කියන්නේ එතන සිහි නුවණින් ගතිය. ජීවංවා පස්සසන්තෝජීකම් පස්සසාමීති පජානාති. දීර්ඝ වේලාවක් හුස්ම ගෙනනවා නම් ඒකම නුවණින් ගන්නවා. පස්සං ආසසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. ඉති වේලාවකින් හුස්ම ගෙනනවා නම් ඉති වේලාවක හුස්ම ගන්න බව නුවණින් ගන්නවා. පස්සං වා පස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. ඉති වේලාවක හුස්ම ගෙනනවා නම් ඉති වේලාවක හුස්ම ගන්න බව නුවණින් දැනගන්නවා. දැන් ප්‍රතික්‍රම දෙකයක සම්බකාය ප්‍රතිසංවේදස සිස්සාමී කිසික්කති කියන්නේ ඒ ආස්වාස කය ප්‍රස්වාස කය සියංගම ගතිමින් ආස්වාස ප්‍රස්වාස කිරීම පුරුදු වේ. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස දෙකේ ආරම්භයක් නැවැත්මක් අවසානයක් කියන අවස්ථා තුන මුල මෙදාග ආරම්භයේ මුල නැවැත්ම නැද අවසන් වීම අග. ඒ ආස්වාසයේ මුලක් නැදත් අග. ප්‍රස්වාසයේ මුලක් නැදත් අග. මනමින් දකිනින් ආස්වාස ප්‍රස්වාසයේදී සිද සිහියෙහි ප්‍රවා ගැනීමයි ශබ්ද කාය ප්‍රතිසංවේදී. ඊළඟට තමයි පස්සම්භයං කාය සංඛාරං අස්සසීස්වාමි සිද්ධි පස්සම්භයං කාය සංඛාරං අස්සසීස්වාමි සිද්ධි. මේ ආස්වාස ප්‍රස්වාසය ක්‍රියාව ප්‍රවැත්ම සාන්ත වෙන්න වෙන්න සිතේ ප්‍රවැත්ම සාන්ත වෙන්න වෙන්න සංසිදෙනවා. අස්සබ්දයක් ඇති වෙනවා. අස්සන්ති එක් ආස්වාස ප්‍රස්වාස නොදැනෙන තරමටම සංසිදියක්. ඒ නොදැනුණා උනාට ආස්වාස ප්‍රස්වාස නැවතුණා නෙවෙයි. සියුම් බවක් වුණා. ඒකත් සමාන වූයෙන් දැනෙමින් ආස්වාස ප්‍රස්වාස කවිතුයි. මෙන්න සතෝව අස්සසති සතෝ පස්සසති කියවගාල උපදේශයේ මුල් පද හතර. ඒකෝල දැන් අපි මේ පවත්වාගෙන යන සමතහම් දෙක මේ හතරක් සෑහෙනවා. ඉදිරියෙන් තව කියනවා සම්බන්ධ කරුණු. දැන් අපි මේ ආනාපාන සතිය වැඩිීමේදී සිහියේ පිටුවා ගන්න ඕන කොහොමද? ඒකයි සතෝව අස්සසති සතෝ පස්සසති කියන මේ කමතර මුල. පරිමුඛන් සතියෙන් උපද්දෙද්වා සිහියේ පිටුවා ගන්න ඕන තැනක් ඒ කියන්නේ නාසිකාග දකුණු දොරටුවේ හෝ වම් දොරටුවේ හෝ හුස්ම හදමින් ඇතුළේම පිටේ. ඒක කයින් පැයක මාරු වෙනවා. සෑම පැයකදී මේක මාරු වෙනවා. හැබැයි සමාන නාසිකා සුදුරු වල සෙල් කලිබෝදාගේ කියන කොට මාරු නොවි කියන්න පුළුවන්. නමුත් ස්වභාවික වශයෙන් මේ සිග්නල් එක දෙකමාරක තරක් දෙකින් ආස්වාස ප්‍රස්වාස මාරු වෙනවා. සිග්නල් එක දෙකමාරක කියන්නේ උද්දේශයෙන් එක පැයයි. ඉතින් හයේ සිට හත දක්වා එක නාසිකාසුදුරු වැඩ කරනවා. ඊළඟ පැය අනිත් නාසිකාසුදුරු මේ විදිහටයි මේ ආස්වාස ප්‍රස්වාස ධාවනෙ සිද්ධ වෙන්නේ. ඒකෙන් දැන් මේ හැතල පැන නිමිත්තක් වශයෙන් දැනගෙන දැන එතන සංකේතයක් කරගෙන කුෂ්ම පිටක් බලන්න ඕනේ. අපි හැපෙනවා කියලා මෙනෙහි කළොත් ඒ කාණාපාන සතිය නෙවෙයි විදර්ශනාවක්. දැනෙනවා කියලා මෙනෙහි කළොත් ඒකත් විදර්ශනාවක්. ආනාපාන සති සමාධි භාවනාවක් නෙවෙයි. ඒ වගේම වායෝ ධාතුවක් කියලා හිතුවොත් ඒක විදර්ශනාවක්. රහත්මනස්කාරය. රූපයක් කියලා හිතුවොත් ඒකත් රාත්‍රි රූප කර්මස්ථානයක් ආනාපාන සතිය නෙවෙයි. ඒක නිසා කුසුම කියන සංඥාව පහළ කරගෙන ඒ හැතෙන තැන සංකේතයක් වශයෙන් ලකුණක් වශයෙන් තැනක් වශයෙන් හිතාගෙන අර කුසුම වැඩගෙන යටි හොඳේ පරිදු කරන්නේ. ඒක තමයි අර සතෝව අස්සසති සතෝ පස්සසති. ඒක මොකක් නෙමෙයි. සමහර විට මේක වඩා දැනගන්න ඕනි කියලා ඕනතරම් දුෂ්ම ගන්න හලන්න පුළුවන්. දෙමුකුලත් තින් අපහසුතාවක් නැති වෙනවා. ඒසාව ඕනතරම් දුෂ්ම ගන්නී හෝ විලන්නේ හෝ රඳවා ගන්නී හෝ නැහැ. ඉතින් ස්වභාවයෙන් දුෂ්ම ගැලෙන හැටි තමයි මෙහි කරන්නේ කියලා. ඊළඟට දුෂ්ම ඇල්ල ආශ්වාස ප්‍රශ්වාස දුෂ්ම ඇල්ල අවස්නා කාලයේ සිත් දෙන්න පුළුවන්. ඒ මේ දීර්ඝ ආශ්වාසය දීර්ඝ ප්‍රශ්වාස කියලා හිතන්නේ නැහැ. ඒ දික් බව නූලින් දැකීම පමණයි. ඒ සඳහා කරන්නේ තම මෙලි කරන වචනයේ වැඩි වේලාවක් එළිදී. ආශ්වාස ගන්නකොට ආශ්වාසය ඒ වාර කීපයක් මෙලි කරන්න පුළුවන් දික් කුසලයි. ඒකයි දීර්ඝ ආශ්වාසය. ප්‍රශ්වාසයේ තේවාදී දීර්ඝ ප්‍රශ්වාසයක් නම් ප්‍රශ්වාසය දීර්ඝ ගානක් මෙනෙහි කරමු. උඩට ගන්නවා මේ දීර්ඝ ආශ්වාසයෙන් දීර්ඝ ප්‍රශ්වාසය. දෙතිකේ මුස්මර්ණ දලාවාදින හදිසිය. ඒ කියන්නේ ඒක සමාර්ථ බලාපොරොත්තු නැති හැරෙදි සිතා ශනිකව දෙතිකේ වේගෙ වේගෙ මුස්මර්ණ අවස්ථාව තියෙනවා. මේ අවස්ථාවල ඉදිරිසු බව නෝමි ලැබගන්න. සමහර ආශ්වාස ප්‍රශ්වාස කියන වචනවත් සීකරන්න බැරි තරම් ටික කාලයක් වෙන සමාන. එහෙම වෙලාව බලාගෙන ඉන්නවා විතරයි. වචන මෙහි කරන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රමය අර සීගේ පිළිපුවා ගැනීම සත්‍යවස මිනිස් කාර්යය. ආශ්වාස ප්‍රශ්වාස. සමාන විදිහේ වචනේ නිකුරු දුනම් හුස්ම ගන්නවා හුස්මේ හෙරෙනවා කියන්නේ කියන සෑය. ඒකම ඒ පුරාණ ආචාර්යයන් වහන්සේලා මේ ආනාපාන සතියෙහිදී සිත ඔබිනොබ විකීතියම යාම සඳහා ගණන් කිරීමක් ගන්නවා කියන විසුදු මාර්ගගත කතාව, විනයාත්මක කතාව, කටිසම්බිදා මාර්ගගත කතාව, උගංගාත්මක කතාවෙන් දැන්වල එකම ක්‍රමයකට මේ ගණන් කිරීමේ පිළිවෙත දක්වලා පුරාණ සැලසුමක්. නමුත් සමහර ආචාර්යයන් වහන්සේලාගේ අධ්‍යක්ෂීන් අනුව ඒ ගණන් කිරීමේ ක්‍රම හදාගන්නයි. දමිපා අවසයාදෝ ස්වාමීන් වහන්සේ ගණන් කිරීමේ ක්‍රමයක් උගන්වන බොහොම සරලයි. ඒක යෝගාවචරයක් බොහොම පහසුයි. ඒකත් කළ ගැනීම හොඳයි කියලා. ඒක පිළිවෙත මෙහෙමයි. ආශ්වාසය ගැනීමේදී ප්‍රශ්වාස කිරීමේදී දෙකම ගණනක් ගණන් ගන්න. ආශ්වාස කරනකොට ආශ්වාසය 1 2 3 4 5 ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාසය 1 2 3 4 5 අවසන් දක්වා. නැවත ආශ්වාස ගන්නකොට ආශ්වාසය 2 2 3 4 5 ප්‍රශ්වාසය 2 2 3 4 5 ඊළඟට ආශ්වාසය 3 3 3 4 ප්‍රශ්වාසය 3 3 3 4 තුන ගාන නිසා පැටලෙන්නේ. විදියට එකේ සිට අට දක්වා පමණක් යනවා. අතට මඟ නවතින්නේ නැහැ. දැන් යහපත යන්නේ කියලා. ඒ කා අවශ්‍යාරෝ ස්වාමීන් වහන්සේ උපදේශයක්. ඒක බොහොම සරලයි. එකක් කළ බැලිම හොඳයි. හැබැයි මේ ගණන් කිරීම දිගට අවශ්‍ය වන්නේ නැහැ. ඕම කිපිරලාවක් වාර 7ක් 8ක් 10ක් වගේ ගණන් කිරීම කරලා යන්ති මෙහි කරන්නේ මෙන්න මේ අනුගන්ධනා හැකියි. අනුගන්ධනා කියන්නේ කුස වාරයක් ආසා ආශ්වාස ප්‍රශ්වාස කියන මේ වචනයන් ඒ ආශ්වාස ප්‍රශ්වාස නිදී. ඊළඟට තමයි කුසන කියන මේ ලක්ෂණය අනුව අර සබ්බ කය ප්‍රතිසංවේදී බලන්න. ආශ්වාස ප්‍රශ්වාස මෙතනින් මුලක් නැදක් අගත් තේරෙන දෙයක එක ස්වල්පයක්වත් අමතක නොවේ. එක තමයි ශබ්ද කාය ප්‍රතිසංවේදී. ඔය අවස්ථාවක එක සම්මුද වෙනකොට යෝගාවචරයාගේ දිවේන තැන්පත් වෙනවා. මහංශයක් නැතුව තැන්පත් වෙනවා. අර පස්සක්ටි ගතිය එනවා. ප්‍රීති ගතිය එනවා. ශරීර මොදෙනි යනවා. ශරීර සිසිල් වෙනවා. ශරීර පහසුවක් ඇති වෙන සැහැල්ලු වෙනවා. එතනමක් නෙමෙයි. ඒ වෙලාවට සමාගයේ සංකානේ ඉතිරියේ, රාසිකාවේ ඉතිරියේ උත්සාහණයේ පහළ වේගෙයි. දැන් පළමෙන් කලේ පරිපර්ම නිමිති නිදීම. ස්වභාවික උෂ්ණ මෙලී කළා. ඊළඟ උද්ඝාණිමිත පහළ වෙනවා. උද්ඝාණිමිත කියන්නේ සමාගයේ සමාගිය සමීප වෙනකොට ඒ නාසිකාගේ ඇතුළේ උෂ්ණ රැල්ලේ වර්ණයක් වගේ තියෙනවා. ඒ වර්ණ සමාක අලු පාට, ලා සුදු පාට, ඔයාගේ ලා වලාකුලක පාට ඔය විදිහට තියෙනවා. ඒ පෙනෙන වර්ණයේ දිහා අපි හෙන් බලන්නවා වගේ බලන්නේ නැහැ. බලන්නේ කිව්වොත් ඒක අතුරු දහම් වෙනවා. අපිට තියෙන්නේ ආස්වාස් ප්‍රස්වාස් ආරමුණෙම දැනෙමින් නිහී කරමින් ඉදිරියට යන්නේ. ඊළඟට ඒ විදිහට ඒ සමාධි නිමිත්ත පහළ වේගෙන අවස්ථාවේ පටන්ම ආස්වාස් ප්‍රස්වාස් සංසිඳී දෙක. ඒ සංසිඳෙන්නේ සංසිඳෙන්නේ එකක් නිහී කරගෙන යනවා දෙලිම කුෂ්ම සංසිඳෙනවා කියන එක නෙමෙයි. ඒක දැනගන්න. ආස්වාස් ප්‍රස්වාස් නිහී කරන්නේ තමා දැනගන්නවා සංසිඳීම දීනකව. හැබැයි මේ සංසිඳීම මුළු ශරීරයෙන්ම දැනෙන. ආස්වාස් ප්‍රස්වාස් දෙක පමණ දුන්නේ මුළු සරුවාංගම සංසිඳෙන. ඉතින් දැන් මෙහිදී විශේෂයෙන්ම අපි කියේ වෙනවා කාරණය. දැන් අපි මේ පෙර විපස්සනා භාවනාවත් සමත භාවනාවත් දෙක යුතුයත් වශයෙන් තමයි ලෝකෝසින් ලැබෙන්නේ. ආස්වාස් ප්‍රස්වාස් ආරමුණ මූල කර්මස්ථාන කරගන්නවා. නැවත ලැබෙන ලැබෙන අරමුණක් අනුපස්සනා කරමින් සමතයක් විපස්සනාවක් දෙකම වැඩේ. ඒකයි අපි මේක කලින් කලබුරුදු කරපු පහසු කමතහ දෙකයි. ඒක හොඳයි. නමුත් සමාධිය ඈතේ. සමාධියට වඩා විපස්සනා වැඩි වෙනවා. විපස්සනා වැඩි වෙන වැඩි වෙන සමාධි නිමිත්ත ප්‍රමාද වෙනවා. ඒක නිසා මෙහිදී අපේ දේශනා කාලයට අනුරූපවම කලියුතු වන්නේ ඒ අනිකුත් කිසියම් අරමුණක් ගණන් ගන්න නැතුව ඒවා විශේෂ කිසිය දන්නේ නැතුව ඒවන් කිම් ප්‍රතික්ෂේප කරමින් ආශ්වාස ප්‍රාශ්වාස අරමුණේම ඉදිරියට සද්දයක් වුණා ශබ්දෙම නිහී කරන්නේ අනුපාන සද්දයක් වේදනාවක් ආවත් වේදනාව නිහී කරන්නේ නැහැ ආශ්වාස ප්‍රාශ්වාස නිමිත්තෙම ඉදිරියට ගන්න හිතේ හාමිහා විධානයේ කළක් හිත නිහී කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාස අරමුණේම ඉදිරියට යම් කිසි විදිහකින් වැඩි වේලාවක් වාඩි ඉන්නකොට මේ ධනිස් සමාරු තැන් තැන් වල වේදනා එන්න පුළුවන්. එහෙම අවස්ථාවක මේ ඉරියව් මාරු කරනවා කියලා නිදු කරන්නේ නැතුව ආශ්වාස ප්‍රශ්වාස දෙකම මෙහෙය කරමින් සිහිය තීව්‍රවගෙන දෙමීහිට ඉරියව් මාරු කරන්න පුළුවන්. කිසි වරදක් නැහැ. නැත්නම් මේ වේදනාව විදමින් සමාධිය වෙන්න බැහැ. වේදනාව හටු වෙන්න ඕන සංසිඳෙන්න ඕන සමාධියෙන් කාලෙ. මේ විදිහට බාහිර අරමුණු විසවක්ම මෙහෙය කර ආස්වාස ප්‍රස්වාස අරමුණු මෙහෙය කදමි යනකොට අන්න පස්සද්ධි පහළ වෙනවා. ඒ පස්සද්ධි පහළ වෙනකොට දැන් උග්‍රහණ මෙත්ත තව තවත් පැහැදිලි වෙවි පැහැදිලි වෙවි ප්‍රභාසයෙන් පටන් ගන්න. මුලින් උග්‍රහණ මෙත්ත ඈත් වෙනවා, මෑත් වෙනවා, ඉස් වෙනවා, පාත් වෙනවා, ලොකු වෙනවා, කුඩා වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා වගේ තියෙනවා. නමුත් ඊළඟට අපේ සමාධි නිමිත්ත සහ ප්‍රභාස්ම පහළ වෙන අවස්ථාවක් ලැබෙනවා. සඳ බණ්ඩ ලක්වා, එමු නැත්නම් සුදු පාට වලාක් ලක්වා, සුදුම සුදු පාට සුදුම් ගඩක් වාගේ තම තමාගේ සංඥාවේ තත්ත්වය අනුව පහළ වෙනවා. සමහර කෙනෙකුට මේ ස්වල්ප ප්‍රමාණය සමහර කෙනෙකුට දුන්නක් තරම් එමු නැත්නම් විශාල වක්තියක් තරම් සමහර කෙනෙකුට බඹයක් තරම් ස්කන්ධයයි ආ සමහර කෙනෙකුට මුළු ආමරියම පැතිරීගෙන ඔයදී එකේ ජීවිතයේ ආලෝකය පහළ වෙන්න පුළුවන්. ඉතින් බොහෝ යෝගාවචරයේ මේ අවස්ථාවේදී විදිහ බලනවා. ඉතින් බලන බැලුව ගමන් මේක ඈත් වෙනවා, ඉරස් වෙනවා. ඒ නිසා මතක කරා ගන්න ඕනේ දෙ ලැබෙන නිමිති කෙරෙහි හිත විහිදුවන්නේ නැහැ. ඒක සමන් අත්‍යවශ්‍ය දෙයක්. සමන් ළඟටේ එනවා. ඒ කමුසියෙන් ලැබිච්ච දෙයක් නෙමෙයි. ඒ පහළ වෙච්ච සමාධිය නිසා සිද්ධි සංයජ නිසා. ඒක ආස්වාස ප්‍රස්වාස අරමුණෙන් හිත වෙනකල විද්‍යුත් මේක නැති වෙනවා. ඒ ආස්වාස ප්‍රස්වාස අරමුණේම හිත රඳවා ගන්නට ඕන ඒන ආලෝකයේ දිහාටින් දෙවිදුවක් නැති. ඒක ස්වභාවයෙන්ම නාසිකාග දෙන්න පුළුවන්. එහෙම ආවේ නැත්නම් ඒ ආස්වාස ප්‍රස්වාස අරමුණ සිහියෙන් බලාගෙන අදිෂ්ඨාන කරන්කොට මේ 15 වෙනි ප්‍රතිභාගයේ තමයි සමීප වේවා වගේ. ඒ තුන් සැරයක් දෙනකොට සමීප වෙනවා. ඒක සිති නිසා මේක පහළ වෙන්නේ සිතන හැටියට ඒක නම් වෙනවා. හැබැයි ඒක සමහර අයට විනාඩියක් දෙකක් තිබල නැති වෙනවා, විනාඩි 5ක් 10ක් තිබල නැති වෙනවා, අයත් වෙනවා. ඒ අපු උත්සාහ ගන්නට ඕනේ වෙලාවෙදී ඒ ලැබෙන ප්‍රතිභාගයේ මේක පහවු කරගන්න. ඒ සඳහා කලේ කියන්නේ ඉරියව්ව මාරු කරන්නේතුව හිත යහා මුහා කිසි දෙයක දෙදන්නේ නැතුව ආස්වාස ප්‍රස්වාස අරමුණේම මනස සිහියෙන් බලන සිටීමයි. එහෙම අවස්ථාවේදී ඒ ආශ්වාස ප්‍රශ්වාස අරමුණ නාසිකාගතම සමීප වෙලා ආශ්වාසයයි ප්‍රශ්වාසයයි දෙක මේ ප්‍රතිභාග නිමිත්ත ඒකාබද්ධ වෙනවා. ඒකාබද්ධ වූ අවස්ථාව තමයි ඉස්හා වැඩගත් වෙලාව මේ අවස්ථාවේ හිත අරමුණ වාට සමලිනවා. ඒසා තමයි නිමිත්තං ආස්වාස පස්සාසා නාරම්මන මේ චිත්තස්ස අජානතෝච තයෝ සම්මිහාමවා උපලබ්ධති නිමිත්තං ආස්වාස පස්සාසා අනාරම්මන මේ චිත්තස්ස අජානතෝච තයෝ සම්මිහාමවා උපලබ්ධති ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙකක් ප්‍රතිභාග නිමිත්තක් එකකින් බලන්න දැන් වෙන වෙනම පවතින ආශ්වාස වේනයි ප්‍රශ්වාස වේනයි නිමිත්ත වේනයි ප්‍රශ්වාස දෙකක් ප්‍රතිභාග නිමිත්තක් නාසිකාග පවත්වා වේලාවේදී බොහෝ සෙයින් උපදේශ ලැබෙන්නේ සීවක් නෙමෙයි නකොට ඒ නිමිත්ත පිටිකාගෙන ආශ්වාස ප්‍රශ්වාස දෙක ගැන මනාව සිහින් බලාලා සිටීමයි වචන වශයෙන් සිහි කරන්නේ. හැබැයි සමහර යෝගාවචරම් සිහි කරන්න උපදෙස් දෙන්නේ. මේ වචන වශයෙන් කිසුවක් නොසිතා ප්‍රතිභාගුනිත් ඒ විස පිළිපුවාගෙන ආස්වාස ප්‍රස්වාස මෙලෙමින් දකුණින් ඉන්නකොට කාර්යනා ගැතේ. මේ අර්පණාව කියනක පළමෙන් ලැබෙන එක චිත්තක්ෂණයයි. වෙනස් වෙනවා. නැවත තේන මේ අර්පණාගත වීම සඳහා ආස්වාස ප්‍රස්වාස අනුවදී සිහි පිළිපුවා ගන්නකෝ. එම දෙලියට පිට පිටවාගෙන යනකොට සමාධිනාඩි 5ක් නාඩි 10ක් වොම වැඩි වෙනවක් ඒපත් වේ රඳවා ගන්න පුළුවන්. ඒ විදිහට නාඩි 30ක් නාඩි 40ක් නාඩි 60ක් වගේ වැඩි වෙනවක් මේ අර්පණාව පිටවාගෙන ඊළඟට තමයි ඒ සම්බන්ධ මනස කාර්ය කරන්න තියෙන්නේ ආනාපාන. ඒ සම්බන්ධ උපදේශිතින් පෞද්ගලිකව භාවනා සම්ප්‍රස්තාන සාකච්ඡා සමිති උද්ඝාතනය ලැබෙනවා. පොදු වේ කියා දෙන්න අවශ්‍ය නැත්ේ සමාජයේ අධිධර්ම හේතු හේතුවක් වෙනවනේ කොට එසා දැන් අපි උපදේශක විතරක් මේක බලන්න ඕනේ. ආස ප්‍රස්වාස දෙක මුලින්ම අර විදිහට ආස්වාස ප්‍රස්වාස කියන වචන අනුව සිල්පත් කරගන්නවා. සමුදෙන් කිපේනාවක් ගණන් වීමත් සිදු කරනවා. ඊළඟට දීර්ඝ ආශ්වාස දීර්ඝ ප්‍රශ්වාස දෙක සමන්ත පවත්නා හැටි සිහිය බලා ගන්න. දීර්ඝ ආශ්වාස දීර්ඝ ප්‍රශ්වාස කියන වැඩි වෙනවක් දුෂ්ම ගණනින් දෙලෙන් පවත්වා ගන්න. ඊළඟට කෙටි කෙටි ආශ්වාස ප්‍රශ්වාස ලැබුණොත් ඒ කෙටි ආශ්වාස ප්‍රශ්වාස ඊළඟට සබ්බපා පටිසංවේදී කියා වදාළ පරිදිින් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ මුල නදාගත්ුන් පැන තේන හැටි සිදෙදී ප්‍රවාහ. ඒක තාම අවශ්‍යත්‍යයක්. වේදලම ඒකත් ඕන. නමුත් මේ දීර්ඝ ශ්වාස දෙකක් දැකීම මුල නදාගත් දක්න හැටි ප්‍රවාහ ගන්නවා. මුල නදාගත් කියන්නේ ශරීරය අභ්‍යන්තරයේ පිහිටියගෙන නෙමෙයි. දැන් හත යෝගියන්ගේ ප්‍රාණායාම වල තියෙන්නේ මුල නාසිකාග මැද පපුව අග නාභිය ආශ්වාසය. ප්‍රශ්වාසය මුල නාභිය මැද පපුව අග නාසිකාග. ඒක කට යෝගින් ප්‍රාණායාම විදියක්. ඒක මේ බෞද්ධ භාවනාවට විශේෂ සංසන්දනය නෑ. බුදුරජාණන් වහන්සේ ශ්‍රීමුඛයෙන්ම දේශනා කළ තියෙනවා ආශ්වාසයේ අනුව සිත ශරීර අධ්‍යාන්තරයේ නොයෑවිය යුතුයි. ප්‍රශ්වාසයේ අනුව සිත නාසිකාගෙන් ඉහතට නොයා යාවේ යුපි. මේ විදිහ යවනවා නම් එහෙම දෙයින් විශාල වෙනස්කම් ඇති වෙනවා. ඒ කියන්නේ ආනමන, සම්නමන, කනමන, කම්පන, ඊජන, කම්පන ඔය නෙයක් දේවල් ඇති වෙනවා. ඉස්සරහ නැමීම්, පස්සට හැරීම්, බමරේක වගේ පෙරදීම්, එවාගෙම දෙවිදීම්, තැතිගැනීම් මේ වගේ දේවල් තියෙනවා. ඒ මොකද ශරීරාභ්‍යන්තරයේදීද යවනි මොකවනාදී වර්ගය. උචස්තර යවනි මොකවනාදී වර්ගය. ඒක නෙමෙයි මුලම ඇදගේ කියන්නේ නාසිකාග්‍රෝෂ්ණ පවත්නා තැනම ඒකේ ආරම්භයක් පැවැත්මක් අවසානයක් දක්වා ගියේද. ඒකයි සබ්බකාය පරිසංවේදී. සමහර කෙනෙක් හිතනවා සබ්බකාය පරිසංවේදී කියන්නේ මුළු සකල ශරීරයම බැලීම. ඒක නෙමෙයි. මුළු සකල ශරීරම බලන්නේ කියොත් වැරදි. ඒකට ආනපාන සතිය කැඩෙන්නේ ඒක රූප කර්මස්ථානයක් වගේ පත් වෙනවා. මුළු කය බැලීම නෙමෙයි ආශ්වාස මුළුල්ල, ප්‍රශ්වාස මුළුල්ල. ආශ්වාසයේ මුලමඳාග තියෙන මුළුල්ල. ප්‍රශ්වාසයේ මුලමඳාග තියෙන මුළුල්ල බලන්න. ඒකයි සම්පූර්ණකක් සංවේදී. ඒක හුදෙකලාවට මනාව දිහිත නගාගත් විදිහයි. ඊළඟට හස්තම්බයන් කාය සංකාරය. මේ අවස්ථාවේදී අපිට වැදගත් කාරණා දීගම් අපිට පදාගෙන වැඩේ. දෙමුතු මේ ආස්වාද ප්‍රස්වාස සංසිදීනෙකට සමාන යෝගාවචයන් නැති ගන්නවා. මේ මොකක්ද වෙන්නේ යන්නේ කියලා. දුෂ්ම නවත්ින්ද යනවා නේ කියලා. එසේ නොසිතිය යුතුයි. මේ මක්නිසාද දුෂ්ම සංසිදීම මේ කරුණාවේ ලක්ෂණයක්. ආනපාන සති කර්මස්ථානයේ ලක්ෂණයක් දුෂ්ම සංසිදීම. අපේ පිටේ ධර්ම තියෙන කොට වැඩි දුෂ්ම ගන්න වෙනවා. පිටේ ධර්ම සංසිදෙන සංසිදෙන්ද ආස්වාස ප්‍රස්වාස සංසිදීනවා. ඒකයි ස්වභාවය. එහෙම අවස්ථාවක් දුෂ්ම නැතුවා වගේම කියන පුළුවන්. ඉතින් ඒකලේ දෝ පිළිවෙත් දෙකක් තියෙනවා. එකක් තමයි දුෂ්ම හැදෙමින් තිබුණු තැන සංකේත ස්ථානයෙහි සිහිදීවාගෙන ඉන්නවා. සතරේ ජීවිතයක් වෙනුවට දැනෙනවා දුෂ්ම ගැලි. එසේ නැත්නම් හිතන්න පුළුවන්. දැන් සමාධිය ගන්න පුළුවන් දුෂ්ම නැතුවම අනිත්‍යයි අනිත්‍යයි වෙන ඔගේ වේදක් දුරේ වය දක්වගෙන ඉන්න පුළුවන්. නෑ ඒක දෙමී තියෙනවා. එනිසාම ලැබියොත් සමත භාවනාව ඉවත් වුණා ඒ වෙලාවට. එහෙම නැත්නම් ඉදීම හැදීම ආදී බලන්නේ විස්පර්ශය බලන්නේ කියොත් ඒ වෙන අරමුණකට පත් වෙනවා. ඒ නිසා ආනපාන සතියේ ඉවත් නොවනු පිණිස අටකථා ආචාර්යයන් වහන්සේලා උපදෙස් දීලා දෙන කරුණු හතක් සිහිකරන්න. ඒ මොකද මේ ආශ්වාස ප්‍රාශ්වාස නැති අවස්ථා හතක් තියෙන අවස්ථාවක්. එකක් තමයි මනුලොව මෞඛික ජීවන. අනික මුද්ද සාරියි. අනික ජීයේ ගිරියෙදී. අනික මූර්ඛව අවස්ථාව. අනික නිරෝධ සමාපත්තිය. ඒ වගේම ආගතික අධ්‍යාය සමාපත්තිය. රූප මේ බමතලේ පිටදීදී. ඒ අවස්ථාව හැදී කුෂ්මනේ. මේ එකක් ගන්න හිතන්න පුළුවන්. හැබැයි එකක් දෙකක් විතරක මෙන්න ලොකු පටන් ගන්න. මෞඛික ශේෂිතින්නක ආස්වාද ප්‍රාස්වාද නැත්නම් මම මෞඛිකයෙන් නම් උකම් කියන්නේ. මම ආස්වාද ප්‍රාස්වාදයේ තියෙන්නේ ඕනේ. ඉතින් මෙතන ලොකු මෙන්න ආස්වාස් ප්‍රස්වාස් දැනෙන. ඔයගේ එකක් ගන්න හිතන්න ඕනේ අවශ්‍ය නම්. මුද්ද සාරේ ආස්වාස් ප්‍රස්වාස් නැහැ. මම මුද්ද සාරේක් නෙමෙයි. මම සිහියෙන් කලබිතින් ඉන්නේ කෙනෙක්. මට තියෙන දුර දුෂ්ම කියලා හිතන ලොකු වෙන දැන. මූලතාවයක දුෂ්ම නැහැ. මම මූලිකාවලා නැහැ සිහියෙන් ඉන්නේ. තියෙන්නේ. ඒකේ කිරුණු කෙනෙකුට නෑ දුෂ්ම. ඒකේ කිරි නෙමෙයි ඉන්නේ. කොට ඉන්නේ. නිසා මම දුෂ්ම තියෙන්න චතුර්ථාධ්‍යාන දෝෂම නැහැ. මම චතුර්ථාධ්‍යානතාව පත්ලා නැහැ. මම කුෂ්ම තියෙන්න ඕන කියලා කියනකොට. ඒ වගේම නිරෝධ සමාපත්තිය තුල කුෂ්ම නැහැ. මම නිරෝධයට පත්ලා නැති නිසා මම කුෂ්ම තියෙන්න ඕන කියලා කියනවා. කුෂ්ම නැහැ. බබලෝ කන්නු කුෂ්ම නැහැ. මම ඉන්නේ මනුලව. මම තියෙන්න ඕන කුෂ්ම නෙමෙයි කියලා කියනවා. ඒ කර්ම කතින් එකක් වෙනු වෙනකොටම අර නැති වීගෙන ගියේ වගේ කුෂ්ම දැනෙන්න පටන් ගන්නවා. ආනත් ඉතින් ආස්වාද ප්‍රස්වාද නිහි කරමින් ඒ ප්‍රකෘතිකක් දෙන් භාවනා කරනවා. ඉතින් හැබැයි ප්‍රතිභාවනියෙත් ලැබෙන දැන් පටන් කුෂ්ම හොඳටම සංසිඳෙමින් තමයි තියෙන්නේ. ඒ සියුම් වූ කුෂ්ම තමන් දැනෙන. තමන් දැනන කිසිම මහන්සියක් නැහැ. හැබැයි මේ වෙලාවේ අපේ හිත දුර සංවර කරගන්න අවශ්‍යයි. ඒ වාක්‍යසාරය ඒ කුෂ්ම වියුම් සියුම් නිසාම වටපිටාවත් අපර දැන හරියන සාන්ත පරිසරයක් වගේ වටපිටාව ගැන හොඳට නිවිසි බවක් හොකම දැනෙන්න පුළුවන්. ඒ වෙනාම හිතන්න පුළුවන් වටපිටාව ගැන නිකුත් වැඩි. මේ නිකුත් සමාවේ සමාධි නිවිස්සත් විතරම වෙනවා. ඒ වගේම දැන් මගේ හිත දියුනුයි, මට දැන් ගොඩාක් දියුනුයි, මගේ භාවනාව වගේ අනිත්‍යයක් නෑ. කොහොම නිකුත් ඒ වහාම අතුරු දාන වෙනවා. එමත් නිසාද ඒව අනවශ්‍ය උපක්ලේශ සිතිවිලි. ඒව හිතේ හැටියේ සමාධිය දිදෙනවා. ඒ නිසා එවාගෙන් උත් ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් ඔය සමාධි නිමිත් වෙනකොට ගොඩින්ම පංච නීවරණ ඉවත් වෙනවනේ. පංච නීවරණ ඉවත් වෙනවා. ඒ නිසා පංච නීවරණයන්ගෙන් තොර වූ විස්කම්බන ප්‍රහාණයක් එතන තියෙනවා. උපචාර සමාධියක් තියෙනවා ප්‍රතිභාග නිමිත් වෙනකොට. ඒ නිසා මේ රැක ගන්න තොනේ පංච නීවරණ ඔයල නොවන හැටියට. ඥානාංග ශක්තිමත් වෙන හැටියට. එන්න මේ මට්ටම ආරක්ෂා කරගෙන ඒ ඉරියව්ව වැඩි වේලාවක් පවත්වමින් භාවනා කරනකොට සැබවින්ම අරුතනා සමාධිය උදවා ගන්න පුළුවන්. ඉතින් අරුතනා සමාධියේදී අපේ පුරාණ ආචාර්යයන් වහන්සේලා කියලා කියන ඇටි යමුරට හේතුව බොහොම අමාරුයි හිතන්න පුළුවන්. නමුත් ඒක අනුකිරණය යනවා නම් බොහොම පහසුයි කියන එකකට තේරෙනවා. එනිසා මේ කල්පින් වලින් අපි ඉදිරියට යන්න පරිස්සම් කරගන්න ඕනේ. දැන් කාන්දේලා කියන දේවල් අපි මෙතනදී මේ අවස්ථාව සම්පූර්ණ කරනවා. මේ අවස්ථාවකදී කාගරට මේවා ගැන අපි කරුණු දිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපේ පා අවශ්‍යාලෝ ස්වාමීන් වහන්සේ වැඩම කළා අනුමහත්යේගේ උපදේශ මේ වගේ කටගත කරගන්න පුළුවන් ඒවා බොහොම වැදගත් වෙනවා. ඒවා ඉදිරියට අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා අපි මේ භවනා ක්‍රමයේ දේව ප්‍රදන් අධිෂ්ඨාන කරගන්න ඕනේ. දැන් මේ ස්වාමීන් වහන්සේ දෙත ලංකාවට වඩිනවා. අනිත්‍යා 28 වෙනිදා මේ කල්දුවේ දිනවලදී යෝගාසනෙට වඩිනවා. 29 වෙනිදා පමණ උන්වහන්සේ මේ භවනා වැඩසටහනට උපදෙස් දෙන්න පුළුවන් වේවි කියලා හිතනවා. එතකන් මේ දවස් තුනක් අපි මේ පවත්වාගෙන ආ පිළිවෙලටම පවත්වාගෙන යන්න ඕනේ. එනම් කරනවා දැන් දින 7ක් අදට දිනුනා. ඉතින් දින දෙකේ ඒ විදිහට භාවනාවේ දිනුනොත් කමන වගෙන ඒ ගරු ස්වාමීන් වහන්සේ උපදේශ මුලින් මහාසේ මේ ලංකාවේ මේ භාවනා පන්තියේ පවත්වන කාලය තුළ අපේ මේ සෑම දෙනා වහන්සේටම මේ සම්බන්ධතාවම ගැඹුරට මේ චිත්ත සමාධි උපදවාගෙන මේ අභ්‍යන්තරයට බැහැගෙන ඉරියස්කව භාවනා කමතාණේ අභිවෘද්ධියට සමීනීමට ලැබේවා කියන ප්‍රාර්ථනාව කරමි. එමගින් අපි බලාපොරොත්තු වන සීල සමාධි ප්‍රඥා ගුණ මුදුන් පමුණවාගෙන ධ්‍යාන සමාධි සමාපත්‍ය අභිඥා විපස්සනා මාර්ගඵල පිළිවෙලින් පැතු අධිගුණ බෝධි ඥානයෙන් ලෝකෝත්තර මහ නිවන් සුවමත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.